සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වන අනුස්සතිට්ඨාන සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගවතුන් වහන්සේ නිතර සිහි කළ යුතු කාරණා හයක් පිළිබඳව දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම, ධර්මයේ සිහි කිරීම, සංඝරත්නය ගැන සිහි කිරීම, තමාගේ සීලය ගැන සිහි කිරීම, ත්‍යාගවන්ත භාවය ගැන සිහිපත් කිරීම, දෙවියන්ගේ ගුණ පිළිබඳව සිහිපත් කිරීම. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවට දේශනා කළේ එක අතකින් අපේ හිත පිරිසිදු වෙන්න, අනිත් අතින් අපේ කුසලය දිනුවන්න, ඒ වගේම මානසික සුවය දිනු කරගන්නට, අනිත් අතින් විදර්ශනාවට උපකාරයක් සඳහා. භාගතුන් වහන්සේ සූත්‍රය ආරම්භයේදී දේශනා කරනවා, චෛමානි භික්ඛවේ අනුස්සතේඨානානි, මහණෙනි සිහි කළ යුතු කාරණා හයක් තියෙනවා. ඒ මොනවද? ඉද භික්ඛවේ අරිය ශ්‍රාවකෝ තථාගතං අනුස්සරති. මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ ගැන සිහි කරනවා. උන්වහන්සේ තුල තිබුණු නවරහදී බුදුගුණ පාදක කරගත්තු කරුණා, මෛත්‍රී, ප්‍රඥාදී ඒ උතුම් ගුණ සමුදාය යලි යලිත් ඔහු සිහිපත් කරනවා. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් බුදුගුණ නිතර සිහිපත් කරනවා නම් නේවස්ස තස්මින් සමේ රාග පරිවෘත්තං චිත්තං හෝති. එකල්ලේ ඔහුට රාගයෙන් වෙලුණා වූ සිතක් ඇති වෙන්නේ නැහැ. න දෝෂ පරිවෘත්තං චිත්තං හෝති. ද්වේෂයෙන් වෙලාගත්තු සිතක් ඒ වෙලාවේ ඔහු ළඟ නැහැ. න මෝහ පරිවෘත්තං චිත්තං හෝති. මෝහෙන් වෙලාගත්තා වූ සිතක් ඔහු ළඟ නැහැ. උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති. ඔහුගේ සිත එකල්හි ඍජු බවට පත් වෙනවා. නික්ඛන්තං මුත්තං වොට්ඨිතං ගේ ධම්මා. එකල්ලි ඔහුගේ සිත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාම ගුණයන්ගෙන් හිත මිදෙනවා. ඉදම්පි කෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒක මිදේ කච්චේ සත්තා විසුජ්ජಂತಿ. මෙන්න මේ ආකාරයට බුදුගුණ අරමුණු කරගෙන මේ ශාසනයෙහි ඇතැම් කෙනෙක් පිරිසුදු භාවයට පත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණය දේශනා කරනවා, පුනච පරම් භික්ඛවේ අරිය ශ්‍රාවකෝ ධම්මං අනුසරති. මේ ශාසනයේ ශ්‍රාවකයා ධර්මෙහි ගුණ සිහිපත් කරනවා. ධර්මයේ පැවති ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලිකාදී ඒ සදහම් ගුණ සිහිපත් කරනකොට ඔහුගේ සිත රාග, ద్వේෂ, මෝහ වලින් මිදලා සිත ඍජු වෙලා පංචකාම ගුණයන් හේ සිත පිහිටන ගතිය ක්‍රමයෙන් දුර වෙලා සිත පිරිසුදු භාවයට පත් වෙනවා. අපේ සිතේ ස්වභාවය තමයි නිතරම ඇසෙන් ගන්න රූප, කනට පතිත වන ශබ්ද, නාසයට ආග්‍රහණය කරන ගන්ධය, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස කියන මෙන්න මේ පංචකාම ගුණයන් හේ සිත නිතර පිහිටලා තියෙන්නේ. ඒ පිහිට වූ පමණට අපේ හිත ජරා මරණත් එක්ක ස්පර්ශ කරමින් තියෙන්නේ, කාම ලෝකයේ තුල බැසගෙන තියෙන්නේ. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදියට බුද්ධ ධම්මාදී ගුණ සිහිපත් කරනවා නම් ඔහුගේ සිත මේ පංචකාම ගුණයන්ගෙන් නැත්තම් කාම ලෝකයෙන් ටිකෙන් ටික මිදෙනවා. සිහි කළ යුතු තුන්වෙනි කාරණේ විදියට දක්වන්නේ, පුනච පරම් භික්ඛවේ අරිය ශ්‍රාවකෝ සංඝං අනුස්සරති. නැවතත් මේ ආරි ශ්‍රාවකයා සංඝරත්නයේ ගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේගේ ශාසනය තුල පැවිදි වුණු ආරස්සංගික මාර්ගය තුල ගමන් කරන, ඒ ගමන නිමාවටපත් කළ ආර්ය උතුමන් තුල පැවතියා වූ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී මේ සංඝ ගුණ සිහිපත් කරන මොහොත ඔහුගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙනවා. ඒ වගේම සිත කුසලෙහි ඍජු වෙලා පංචකාම ගුණයන්ගෙන් සිත මිදෙලා සිත පිරිසුදු භාවයට පත් වෙනවා. හිතට නැගෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන සිත අපිරිසුදු කරන මේ නීවරණයන්ගෙන් සිත මිදෙලා විස්කම්බන වශයෙන් කෙලෙසුන් දුරු වෙනවා. ඊළඟට සඳහන් කරනවා හතරවෙනි කාරණේ විදියට පුණජපරම් භික්ඛවේ අරිය ශ්‍රාවකෝ අත්ථනෝ සීලානි අනුස්සරති. මේ ශාසනයේ ශ්‍රාවකයා තමන් රකින සීලය අඛණ්ඩ, අචෙද්ද, අසබල, අකම්මාස, විඤ්ඤෝපසත්ත, සමාධි සංවත්තනික ආදී වශයෙන් කියන නොකෙඩුනා වූ සිදුරු නැති, කවර නැති, පොල්ලි නැති, නුවණැත්තන් විසින් අගය කළා වූ සමාධියට බරව යන සීලය. ගිහි පින්නතෙක් නම් තමා රකින පංච සීලය, නැත්තම් ආජීවට්ටමක සීලය, අටසිල්, දසසිල්, ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සාමණේර දස සීලය, උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් තමා රකින ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මේ ආදී තමන් රකින සීලයේ පිරිසුදු භාවයේ සිහිපත් කරන මොහොත රාග, ద్వේෂ, මෝහ වලින් සිත මිදෙලා සිත ඍජු වෙලා පංචකාම ගුණයන්ගෙන් සිත මිදෙනවා. සිත කාම ඡන්ද ආදී නීවරණයන්ගෙන් පිරිසිදු වෙනවා. ඊළඟට සඳහන් කරනවා පස්වෙනි කාරණේ විදියට පුණජපරම් භික්ඛවේ අරිය ශ්‍රාවකෝ අත්ථනෝ ඡාගං අනුස්සරති. මේ ශාසනයේ ශ්‍රාවකයා තමා විසින් පුහුණු කරන ත්‍යාගවන්ත භාවය, පරිත්‍යාග සීලීත්වය, අත්හැරීම, දානයට කැමැත්ත කියන මෙන්න මේ කරුණ නිතර සිහිපත් කරනවා. අතීතයේ තමන් පරිත්‍යාග කරා වූ දේවල් මේ මොහොතේ තමන්ගේ සිත පරිත්‍යාග සීලීත්වය නිසා තියෙන ස්වභාවය සිහිපත් කරනකොට රාග, ద్వේෂ, මෝහ කියන අකුසලලෙන් හිත මිදෙලා සිත ඍජු වෙලා පංචකාම ගුණයන්ගෙන් සිත මිදෙනවා. සිත පාරිශුද්ධත්වයට පත් වෙනවා. හයවෙනි කාරණේ විදිහට සඳහන් කරනවා පුණජපරම් භික්ඛවේ අරිය ශ්‍රාවකෝ දේවතා අනුස්සරති. ශ්‍රාවකයා දෙවියන්ගේ ගුණ සිහිපත් කරනවා. චාතුර්මහා රාජිකාදී මේ දිවි ලෝකයන් ඉන්න සත්වයන්, ඒ වගේම බඹරුව වෙසෙන සත්වයන්, මෙන්න මේ මිනිස් ලෝකදී කුසල කරලා දිවි ලෝක, බ්‍රහ්ම ලෝක ගියා වූ මේ සත්‍යයන් මෙලවදී රැක්කා වූ ශ්‍රද්ධා, සීල, ශ්‍රොත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ගුණාංග ගැන සිහිපත් කරන මොහොතත් රාගාදී අකුසලයන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්, පංචකාම ගුණයන්ගෙන් සිත මිදෙන අවස්ථාවක්, ඒ වගේම සිත පාරිශුද්ධත්වයට පත් වෙන අවස්ථාවක්. භාගතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ අනුස්සති 6, සිහිපත් කිරීම 6 යම් කිසි කෙනෙක් කරනවා නම් ඔහුට මේ ජීවිතයේ වශයෙන්, ලෞකික වශයෙන් ඉහළටම හිත කුසලයේ තුල දියුණු වෙනවා. විශේෂයෙන්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ සිහිපත් කිරීමත්, ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී වූ පංචශීලයේ ආරක්ෂා කිරීමත් කියන මෙන්න මේ කරුණු 8 ගැන ධර්මයේ සඳහන් වන්නේ පුඤ්ඤා බෙහෙස්සන්ද කියලා. මහා පුණ්‍ය ගංගා, පුණ්‍ය නදී, පින් උල්පත් 8ක් විදියටයි සඳහන් කරන්නේ. එනිසා මෙලොව වශයෙන් තමාට සිදු කරගත හැකි කුසලය, ලෞකික කුසලය, නැත්නම් පින ඉහළටම දියුණු කරගත හැකි ආකාරය තමයි භාගතුන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. ඒ ප්‍රතිඵල විදියට නීවරණයන්ගෙන් හිත දුරු වෙන අතර විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ධානාංග පිහිටලා එකාතකින් හිත කෙලෙසුණුගෙන් මිදීමේ ප්‍රතිඵල වශයෙන් උපචාර මට්ටමින් ධානයට සමීප වීමටත්, සම්පූර්ණම ධානාංග ලබා ගැනීම වශයෙන් අර්පණා වශයෙන් සිත දිනු කරගන්නටත් අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ ලෙස සිත සමාධිමත් වෙච්ච කල්හි කලින් තමන් කල්යාණ මිත්‍රයන්ගෙන් අසා තිබුණා වූ දුකේ හට ගැනීම හා නිරෝධය සිහිපත් කිරීම වශයෙන් ප්‍රඥාව, විදර්ශනා වඩන්නටත් හැකියාව ලැබෙනවා. සිත සමාධිමත් වූ කල්හි ස්කන්ධ, ධාතු, නාම රූප, ආයතන ආදී මෙන්න මේ කරුණු සිහිපත් කරන මොහොත හිත කෙලෙසුන්ගෙන් සමුච්ඡේද වශයෙන්ම දුරු කරගන්නට, අනුසය වශයෙන් දුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා අප හැමදෙනාමත් මේ උතුම් සදහාමග යන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනයත් ඔබ අප හැමදෙනාටම ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.